දේශන ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සාධුකාරයක් පවත්වන්න හැම වෙලාවෙම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛතං ධම්මං සවන කාලෝ අයං අදං සා ධම්ම සවන කාලෝ අයං අදං සා ධම්ම සවන කාලෝ අයං අදං සා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතවතං කෝවතෝ සාරිපුත්තේ සතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. දිනර පුරපස්සලස්ස පොහොය දවසේ කඩුගන්නාව පාරමිතා ජාතිචන්ත්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු කොටගෙන උපෝසත අධිෂ්ඨාංග සීලයක සමාදන්න පිළින ධර්මස්වණ අභිලාෂි සදාගල පිළිසක අප 2012 වසරේ අගභාගයේ සිට මේ වනතුරු එක මාසයක් හැරුණ විට හැම මාසයකදීම මේ වෙලාවට මෙතනට කැමිනෙමි. ලෝකුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන ධර්ම දේශනාවක් සූත්‍ර පිටකයෙන් උපුටා වෙන මේ සමස්තයෙන් පින්නතුන්ගේ ධර්මාවබෝධය යථාර්ථයටපත් වීමට නැත්තම් පුළුල් වීමට විවිධ ධර්මානුශාසනාවන් කරනවා. මේ වනයේ ඉලක්කම 12යි. මේ සහ තුනයි. මේ 12න් යම් කොටසක් වත් යම් කොටසකටවත් සවන් දුන්නා නම් තමයි අර නිවසේ නැත්තම් සංසදේ පවත්වන චාරිත්‍රානුකූල ධර්මදේශනා පිටින් එක අහනවට වඩා එකක් අතර සම්බන්ධයක් නැති ධර්මදේශනා අහනවට වඩා එක දේශකයන් වහන්සේ කෙනෙකුට සවන් දී කවුරු තරුණ දෙඹුරින් තේරුම් ගැනීම වටිනාකම සැලකෙන මා මුල් ධර්මදේශනාවලදී පවා මේ ඇයට කියපු දෙයක් තමයි අපේ බෞද්ධ පින්නතුන්ට නිරන්තරයෙන් ධර්මස්වණේ කිරීම සඳහා පිළිවෙලක් නැහැ. ඒ සඳහා සකස් තුන ධනමද්වත් හෝ සකස් තුන පින්සම් ගෙදරක් නොවේදී අපට අද්දවසකින් තුන් මාසකින් අවුරුද්දකින් ඉඳලා එක බණක් කියලා යනවා කල සාදු කියලා ඒකක් කියලා යන නැරනහම ඉතිහාසය පිළිබඳ රහසක් තියෙන බවක් අවධානයක් යොමු වෙන බවක් පෙනෙන්නේ නැහැ. නමුත් එක්කෙනෙකුට සවන් දුන්නාම ඒක කිසියම් ආකාරයකට දේශකයන් වහන්සේ මුලින්දම ක්‍රමයෙන් ගැඹුරට ධර්ම පැහැදිලි කරා. එතකොට අර පාසල් අධ්‍යාපනයේ තේසිත 12 පන්තියේ තේනවා වගේ ඒවා නැවත නැවතත් සවන් දීලා අඩුපාඩු හදා ගන්නවා නම් වචන පාඩම් වීම වෙනුවට ඒ පිළිබඳ දැකීම පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අප ඔබට මතක් කළේ අප මේ ධර්මදේශනා සාක්ෂිය ප්‍රතිගත වෙනවා. අපි ඒවා පිළිවෙලට සකස්කොට ඔබට ලබා දෙනවා. ඉදිරියටත් මෙහි සපයන්පත් අපි ලාභයක් ගන්න නැහැ. ඒක මුද්‍රිත වියදමක් වෙනවා. ඒ වියදම දරලා කැමති කෙනෙක් නැවත නැවත ටිකක් අහන්න. මේ අපි කියන බණ එක දවසක් කාලා තේරෙන්නේ නැහැ. එකම ධර්ම දේශනා උනත් සමහර විට කීප වතාවක් අහනකොට තමයි තේරෙන්නේ. මමවත් නැගේ ධර්ම දේශනා ආපහු දෙතුන් වතාවක් තවන්නේ. අද මේ බලාපොරොත්තු වෙන කාරණේ ධර්මයේ ඔබට පාඩම් නැති දෙයක් ඇදීම නෙවෙයි. එදින අපි අතර නොකලත් මතක් තියවකම පාඩම් කරගෙන කියන්න පුළුවන් කීපය ආරින්නට පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ කියන එක නෙවෙයි. ඒ නේරුම් අරගෙන එයා තමන්ගේ දැකීමක් බවට පත් කරගන්න. සහ ඒ අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙන එක. මේ අරමුණ කොටගෙන තමයි අපි පසුගිය ධර්මදේශනාවේදී ඔබට කරුණු පැහැදිලි කිරීමක් කළේ සත්තාරෝ මේ විස්තරේ පාලා කියලා කරුණු හතරක් අරගෙන ඒක මනාවට භාවිතා කරනවා නම් සම්මා භාවිය මාන වටලා ආත්මත තේරුම් ගන්නවා නම් සම්මා අනුපරිවර්තිය මාන සමස්තමෙන් අනුකූපේන ආතවානන්තයන් පාතෙන්දි කෙලසුන්ගේ සේවීමට පත් වෙනවායි කියන දෙතිය කාල සූත්‍රය. එහෙදිත් අපි භාවනාව කියන වචනය පිළිබඳව යම් අර්ථ දැක්වීමක් කරනවා ලැබුවා. අපි අද ඉබම දැක්කකින් කතා කරන ලබනවා ඔබට මේ තරුණ තවදුරටත් පැහැදිලි කිරීමේ ආරම්භය. මා අද මේ මාතෘකා පාඨය වශයෙන් ගත්ත සූත්‍රය සංයුක්ත නිකායේ තියෙන සුතවන්ත සූත්‍රය. සුතවන්ත සූත්‍රයේ මහා පොත්තිතාමුදුව තමයි ප්‍රශ්න කරන්නේ, පරිඋත්තාමුදුව තමයි උත්තර දෙන්නේ. මොකද කරන්න ඕන කියන එක ඒක පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සෙන්ම ඒකටම අදාළ තව කරුණක් පැහැදිලි කරන්න. අපිට තියෙනවා දැනුමක් නැත්නම් අපි දන්නවා වචනයක් සම්මා දිට්ඨිය කියලා. මොකද අන්නේ අදයි නේ ධම් පාසලේ හතේ යටි ඉන්න කාලේ නැත්නම් පාසලේ හතේ යටි ඉගෙන ගන්න කාලේ. නමුත් මේ වචනය දැනගත්ත පාඩම් කරගත්ත පමණින් මේක නම් සම්මා දිට්ඨියක් ලැබෙන්නේ නැහැ. සම්මා දිට්ඨියට අපට සිංහල තේරුමක් දෙන්න පුළුවන් යහපත් දැකීම කියලා. යහපත් දැකීම දෙකෙන් ගලන්නේ ඉන්නේ. යහපත් දැකීම කන්නාඩියෙන් දකින්නේ. යහපත් දැකීම නොනින්ද දකින්නේ. කියලා අපිට ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ. සම්මා දිට්ඨිය එකක්ද තියෙන දෙකක්ද? ඔව් කියන්න කවුරු බැරි? එකක්ද දෙකක්ද? හා? එකයි. දෙකයි. කවුද කියලා දෙන්නේ දෙකක් තියෙනවා කියලා? මමමද? ඈ? ඒක මතක තියෙනවා නම් කාට හරි මමම මේක පෙර දවසක කියපු වචනයක්. මෙන්න මේ සම්මාදිට්ඨි දෙක තෝරා ගන්න බැරුව මේ සම්මා දිට්ඨි දෙකේ පෙන්වන කරුණ තෝරා ගන්නක බැරි වෙනවා. අපේ බෞද්ධයෝ අතරමං වෙනවා. කොයි සම්මාදිටියේද කර්ම විපාක තියෙන්නේ? කොයි සම්මාදිටියේද මාර්ග බල තියෙන්නේ කියන එක දන්න අය කවුරුත් නැහැ. එනිසා අපි සම්මාදිටිය පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. මේ දවස්වල බදාදරය අටක් මහාරම් කියන ගුවන් විදුලිය සත්කර්ම මණ්ඩප කියන ධර්ම සාකච්ඡාවක ඉන්නවා. ඔබට ඉතින් මෙහෙ ඇහෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් මම දන්න ආකාරයට බොර පරණ රේඩියෝ වල ඇහෙන්නේ නැති වුණාට දැන් මේ මගේ ළඟ තියෙන එකට මම ඕනනම් අර කෑල්ලක් ගහලා අහලා පෙන්නන්නම් අවසානයේ ඇහෙනවද නැද්ද කියලා. එමත් නැත්නම් සෙනසුරා ගත දැන් උදේ 8 සිට 10 දක්වා මම එතන රැඳිලා ඉන්නවා ධර්ම දේශනාවක් කරලා ඒ සාස්ත්‍රයෙන් අසන්නන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න තවත් ප්‍රයත්නයක් තියෙනවා. මේ හරිය නෑමත් දැන් මේ කඩු ගන්නායම එන වෙන්නේ මෙතෙන් රැඳිලා ඉන්නවා ඇත්තේ. ඔය මාව නැල්ල කඩු පිටියේ මට කතා කරලා අහලා තියෙනවා එහෙමයි කියලා. මේ හරියට කඩු ගන්න මේ යටිඅන්තපින් එන විකාශනයේ නිසා යම් ආකාරයක දුර්වලතාවක් තියෙන්න පුළුවන්. ඒ සීව රාත්‍රී සාකච්ඡාවේදී මම සම්මාදිට්ඨිය පිළිබඳව විස්තර කළා. ද්‍යාපාර සම්මාදිට්ඨිය පිළිබඳව. ඒක තියෙන්නේ කොතනද කියලා අහුවොත් මේ අය කියන්න මතක තියාගන්න දීඝනිකායේ මහාචාර්යසක සූත්‍රයේ තමයි මේ බුදුහාමුදුරෝ සම්මා දිට්ඨින් අහං වික්ඛවේ දයං වදාමි කියලා දේශනා කරලා තියෙනවා. අනේ මම මේ සම්මා දිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරනවා. දැන් ඔබ ඉන්නේ කොයි ආකාරයකද කියලා ඔබ තේරුම් ගන්නවා. අත්ති වික්කවේ සම්මා දිට්ඨි අනිමි සම්මා දිට්ඨියක් තියෙනවා. සාසවා පුඤ්ඤ භාග්‍යා උපදීයේ පක්ඛා මේ සම්මා දිට්ඨිය කෙලෙස් සහිතයි. මේ සම්මා දිට්ඨිය පිරිකට්ටක නැඹුරුයි. මේ සම්මා දිට්ඨිය මෙලොව සහ පරලොව වශයෙන් සහ ප්‍රවෘත්ති ප්‍රතිසම් විපාක වශයෙන් විපාක දෙන සුළුයි. ඒකට කියනවා විපාක දෙන සම්මා දිට්ඨිය කියලා. කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා සමහර අය කියනවා. දසවස්තුක සම්මා දිට්ඨිය කියලා සමහර අය කියනවා. භවගාමි සම්මා දිට්ඨිය කියලා තවත් සමහර අය කියනවා. මේක තියෙන්නේ කර්මඵල විශ්වාස කිරීම. පොඳුර නරක යම් ක්‍රියාවක් කළාම ඒකට විපාක වාරයක් ලැබෙනවායි කියන දැක්ම. ඒකේ විරුද්ධ පැත්ත තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දානේත යාගේත කුඩ පූජාවන්ට විපාක නැහැ. කුසල අකුසල කර්ම කියලා જાතියක් නැහැ. අම්මට දැන්න ගැහුවා උපස්ථාන කියලා අමුතුවෙන් ලැබෙන දැනීමක් හෝ වදයක් නැහැ. මෙලව පරලව කියලා දෙකක් නැහැ. ඕපපාතික ප්‍රතිසම්පිය දෙවියෝ යම් කුපූතියෝ කියලා හෙන එකක් නැහැ. බුදුන් කියලා කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් පපයක් දරනවා නම් ඔවුන් ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. ඒක අනිත්‍යක තමයි. දානීය විපාකයට, යාගීය විපාකයට, පුද පූජාවන් විපාකයට, කුසල අකුසල කර්මයන්ට යහපත් සහපත් විපාකයට, මවට පියාට කරන උපස්ථාන සහ පරදරවලට හොඳ නරක දඬුවම් සහ විපාක ඇත. මෙලව පරදරව කියලා දෙකක් ඇත. ඕපපාතික උපදිනා වූ සත්‍යයක් ඇත. සත්‍යපතල් පතක් කොටගත් මහන ගමනන් දෙවි ඇත. ඒ ඇත කියන එකෙන් පෙන්වන්නේ පුද්ගලයේ මුල් කොටගෙන ඇති කර ගන්නා වූ කර්මවල විපාක විස්තර. අපේ බෞද්ධ පින්නතුන් ඔය අපේ අම්මලා තාත්තලා කියන දේවල් අහලා පාතලේ ගුරුවරු කියන දේවල් අහලා ඔය පවෙන් ඉවත් වී පව නොකර ඉන්න පොද දේවල් කරන්න පෙළඹුණ පිරිසක් ඉන්නවා නම් ඕන්තුල තියෙන්නේ මේ දසවස්තුක සම්මාදී සම්මස්තගත සම්මාදිච්චය. එහි තියෙන සංවරයට මම කියන්නේ පුද්ගල සංවරය කියලා. හරිද? මේ සම්මාදිටිය ඉක්මනට පුද්ගලයා තුළ තියෙන්නේ පුද්ගලයෙක් වශයෙන් ලැබෙන සංවරය. සාතර පුඤ්ඤදාගිය උපදීයේ තත්කා කියලා කියන්නේ කොතරම්කම් මේ සම්මාදිටිය ගමන් කළත් කෙලෙස් සාහිත බව නැති වෙන්නේ නැහැ. පුණ්‍ය පාප දුන්නයි කියලා පාපේ පාප කියලා දෙන්න තියෙන ඉඩකඩ නැති වෙන්නේ නැහැ. විපාක තමයි හිමේ. ඒතරක ඒ සම්මාදිටිය තුළ කවදාවත් කවුරුවත් ආර්ය භාවයට පත්වන්නේ නැහැ. එමත් නැත්නම් සෝවාන් වෙන්නේ නැහැ. පොත්තර හොඳ උගත් කෙනෙක් වුණා. ඇයි? පුද්ගලයෙක් වශයෙන් තමයි එයා සංවර වෙන්නේ. දැන් ඔය සෝතාපට්ටි කියන වචනේට කොයි වගේ තේරුමක් බගන්නේ මේ පින්නතුන්? ආ? සෝතාපට්ටි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වූ සාතනනි කියන එකනේ. ඒ ඔතමයි කියපු වචනේ අනුව සෝවාන් වෙන්නේ නැති කිසිේ කාර්ය අෂ්ටාංගික මාර්ගයට කමිනලා නැහැ නේද එතකොට? හරි. ඒකේ මේ අධ්‍යාහාරයෙන් ගන්න ඕන කොටස ගන්න ඇත්ද? සෝතාපට්ටි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කැමිනිනා නම්, කැමිනීම නම් සෝවාන් වූ කිසිේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නේ. එතන කොහෙද යන්නේ? ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඔය සම්මාදිට්ඨිය කියන්නේ මේ මේ මෙහෙමනේ සම්මාදිට්ඨිය එතන ගත්තාම අර තුන් දේ විපාකයට යාවේ විපාකයට. සම්මා වාචාගම යහපත් වචන කතා කිරීම කියලා වචනකින් කියනවා. නමුත් ඊට ගැඹුරක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්යයන් සඳහා තියෙන අෂ්ටාංගික මාර්ගය. ආර්ය සත්‍ය ආර්ය ශ්‍රාවක දැන් මේ දසලස්තුක සම්මාදිට්ඨියේ ඉක්මන පුද්ගලයා ආර්ය ශ්‍රාවකෙක්ද නැද්ද? එනවාද? අමෙන් අයිතිට ඇතුලේ කඩ දෙයක් කතා කරන්නේ. මේක තත්ති මැදින් මම හම්ිනකොට තායක කරන්නේ නැද්ද? මේක වඩා සබ්ද කියන අපි නම ඈද කියලා කතා කරා. මම අහපු අස්සේ උත්තර දෙනවද? මොකද්ද මං අහපු අස්සේ? අදසලස්තුක සම්මාදිට්ඨියේ ඉක්මන පුද්ගලයා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි ආර්ය ශ්‍රාවකයෙක්ද නැද්ද? එකට වෙදලා විවාදයක් කියන්නයි දෙන්නේ. ඒත් බම්බු ටිකක් දෙනක් කියලා නැද්දෙන් දෙකට වෙදමු. කොටසක් ආර්ය ශ්‍රාවකයෙක් කොටසක් ආර්ය ශ්‍රාවකයෙක් නොවේ කියලා කියනවා. අමතෙන් දැන්මකට ඔව් කියලා උත්තරයක් දීලා වැඩක් නැහැ, නැහැ කියලා උත්තරයක් දීලා වැඩක් නැහැ. මේ ධර්ම දේශනාවේ අද කතා පිට හොයාගන්නමු. මොකද්ද උත්තරේ කියලා නේ. දැන් මම පැහැදිලි කළේ එකක් කොටසයිනේ. අපිරිත්තරේ සම්මාදිට්ඨි තාපවා පුඤ්ඤභාගිය උපදීපක්කා. මේක එක්තරා සම්මාදිට්ඨියක් සම්මස්ත කතා සම්මාදිට්ඨිය. දෙවෙනික අපිරිත්තරේ සම්මාදිට්ඨි මානේ තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකුත්තර මන්දංගා. ඒ සම්මාදිට්ඨිය ආර්යයි. ඒ සම්මාදිට්ඨිය ආශ්‍රවශ්‍රේ වෙනසුළුයි. ඒක ලෝකෝත්තර මාර්ගාංග තියෙනවා. දැන් ලෝකෝත්තර මාර්ගාංග තියෙන්නේ කොහේද? ආර්ය සම්මාදිට්ඨිය. දැන් අරහත්ක ධම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගාංග තියෙනවද එහෙනම්? කල්පයක් ගමන් කළක් තියෙනවද? මේ සමාධියේ බෞතරේ කොහේද ඉන්නේ? දසවස්තුක ධම්මාදිට්ඨියද ආර්ය සම්මාදිට්ඨිය? දසවස්තුක ධම්මාදිට්ඨිය. දසවස්තුක ධම්මාදිට්ඨිය ඉඳගෙන ඔකට හොඳ ලක්ෂණ උදපොතක් ආපු දුහාන්තෝ දේශනා කරනවා. මහණෙනි මෙනි දෙබඩ කලා යන මේ අතිරති නදියෙහි මෙපස සිටින්නේ මෙබඩ සිටින්නේ පින්වත් පෙතර මාළඟට ඒවයි කොතරම් හඬ ගා කීවද පෙතර කවදාවත් මගේ ළඟට එන්නේ නැහැ මම මොකද කරන්න ඕන පාරවත් හදාගෙන පෙතරට පින්නන්න දවසකට සම්මාදිට්ඨියේ ඉන්න තාක්කල් මාර්ගඵල ඒගොල්ලෝ පන්නගෙන එන්නේ නැහැ කවදාවත් අනිත්තර දවසක සම්මාදිට්ඨියේ ඉන්න මොකක්වත් ගැඹුරු බණක් දැනගන්න ඕනේ නැහැ ඔය සාමාන්‍ය අම්මෙක් තාත්තෙක් විදිහට පවුන කර පින්දාම් කරාම දැන් මේ ඇවිදින් ඉන්නේ ඒකටද මොකටද ඇවිදින්නේ ගෞතම තාපනේ තුල නිවන් තියනවා කියලා ඒක හොයන්න දැවිදින්නේ අහ අනාගත බුදුහාමුදුරුවෝ ඇවිදින් අපි ගලව ගන්න අතුරු අපි මේ ඉන්නවනේ ඉන්න වැඩක් නැති ඉන්න දැවිදින්නේ නැහනේ ගෞතම තාපනේ තුල සංඝක්කේ සුඛේ විඳින්නට පුළුවන් කියන විශ්වාසය තියෙනවා නම් තමයි අපි වගේ අයගේ බණ අහන්න ඕනේ නැත්නම් මේ ගෙදර ඉන්න බැරි නිසා හරි ඔයද නාඩු හම් වෙන නිසා හරි මෙතන ටිකක් ඔය ෆෑන් එහෙම දාලා වෙන දෙන්න ඉන්න පුළුවන් දැනක් ඉඳලා හරි ආවට හරියන්නේ නේ ඊට වඩා ගැඹුරක් හොයාගෙන යන්න ඕනේ ඒ ගැඹුරක් හොයාගෙන යන්න නම් කොයි වගේ අසුරක් කරලා ගන්න ඕනේ කරුණු හතරක් භාවිතා කරනවා නේ එක තැනක හතරයි එක තැනක දෙකයි තව සම්මාදිට්ඨි සූත්‍රය ගත්තොත් එහෙනම් ඒකට පෙන්නනවා පරතෝ ගෝසෝ යෝනිසෝ මානසිකාරෝ කියලා. පරතෝ අනුන්ට තවන් දීම ගෝසෝ අනුන්ගේ සබ්දයට තවන් දීම කියන්නේ ධන එහෙම කියන්නේ. එහෙනම් පස්සේ තමයි මෙනෙහි කිරීම ආරම්භ වෙන්නේ නෝනි. තවදකට ප්‍රධාන කරනවා කරුණු හතර. මේ සම්මාදිට්ඨි ප්‍රඥාව ඇතිවීම සඳහා. කල්‍යාණ මිත්‍ර සේවනය සත්කර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරය කියන්නේ කාටද අද කියනකෝ තතරස්තුක ධම්මාදිට්ඨියේ හිටුණ අනාර්ය ශ්‍රාවකයා කියලා යෝනිසෝ මනසිකාරයක් තියෙනවද තිබිය නොහැකි මේ දසස්තුකයි සම්මාදිට්ඨි එක්ම අනාර්ය කාරකයට තියෙන වදනයක් තමයි පිටත පුරවන්න පුළුවන් නම් අපි තාමත් කියලා සමහර අමුදුරුවෝ කියන්නේ අනාර්ය අපි තාමත් සුත්තඥයි මේ දසස්තුක සම්මාදිට්ඨි ඉන්න අය කවුද සුත්තඥයෝ නම් සුත්තඥයින් ආරයන්ටයි තමයි යන්න පුළුවන් බුදු සාසනේ ආරම්භක කර්ම පෙන්වන්නේ පොණ්ණඤ්ඤ තවසේ ඉඳලම සුතඥාන භාවයේ බිඳී ගියා බණාපා. අපි කියන පාඩම් වල එහෙමමයි තියෙන්නේ. අපි නම් මේ channel 25 විතර ඔස්සේ නාලිකා ගානක් ඔස්සේ බණ අහනවා උදේ දවල් දා ඉවරයක් නැතුව. සුතඥාන භාවයේ මගේ කැදලා නැද්ද කියන්නේ මම්ම දන්නේ නැහැ නේද? මේ ඊටද මගෙන් ගොරන්න දෙන්නේ නැහැ තිබුණා ප්‍රශ්නයක් ඒක. සුතක් යන භාවයේ දැනනවා කියලා දැනගන්නේ කොහොමද? සකෘදා ගාන වුණා කියලා දැනගන්නේ කොහොමද? අනාගාම වුණා කියලා දැනගන්නේ කොහොමද කියලා. තාම මම උත්තරේ දුන්නේ නැහැ. ඒක පහු කරලා දෙන්නේ උත්තරේ. මොකද සහතිකයක් දෙන්නේ නැහැ නේ. හැබැයි දැනගන්න පුළුවන්. ඒ නිසා සෝවාන්නාදී මාර්ගඵල තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය සත්‍ය ආර්ය සාධකෙින්. ඒක ආර්ය සම්මාදිට්ඨිය. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ආර්යයි ආත්ම මෙතන තුලයි ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ආර්ය අෂ්ටාංග. එතකොට සමහරවිට මේ ළඟදී කොඩි උපමාවක් එකතු කරා. දැන් අපේ ගමේ පන්සල් වලට ගියාම සාමාන්‍යයෙන් පන්සලේ චෛත්‍ය කොයි වගේද තියෙන්නේ? ඔය චෛත්‍යයක් හදලා තියෙනවා. සමහර ඉතින් වැඳගන්න ඉන්න ගන්න තැනක්වත් නැහැ චෛත්‍ය විතරයි. සමහර වෙනම මලුවකුත් තියෙනවා. අනුරාධපුරයේ යුගයක ගිහිල්ලා ඒ තරණ චෛත්‍ය ආරම්භ දැලුවොත් චෛත්‍ය වටා මේ අය මොනවද දැකලා තියෙන්නේ? කල්පතල මලුව ඉඳ තියෙනවා වෙන. එතරම් තියෙන්නේ. නෑ මමන කල්පතල මලුව විතරද තියෙන්නේ? ඒ ඒක නෙමෙයි මං අහන්නේ. ඒක පිටි. තරණි ටයිම් එක හැමෙලිම වැලිවලුවක් නැත්ද? තියනවානේ. අනිවාර්ය අංගයක් තමයි මේ අනුරාධපුරයේ චෛත්‍යවල වැලි මළුව සලපතර මළුව. වැලි මළුව පහලින් ඊට උඩින් තමයි සලමල් පතර මළුව තියෙන්නේ. දැන් චෛත්‍ය අසගාල වඳින්න ඕන නම් වැලි මළුවේ ඉඳලා බෑ. සලපතල මළුව තියන්න. මාචාර්ය පරිණිතාන සූරින් චෛත්‍ය දිහා බලලා චෛත්‍යයේ පාදමේ ඉඳලා කොට දක්වා කොටස නිවන් මාර්ගට උපමා කරලා දැක්මක් දේශනා කළා. අහලා තියෙනවා නේද ඔය? ඔය ඉස්කෝලේ බාල දාර්ශනික අම්මෙන් කියන්නේ නැහැ. ඒක පාඩම් කරගත්තට වැඩක් නැහැ. අන්න ඒ වගේ මේ වැලි මළුවේ ඉන්නවා කියන එක තමයි දසවස්තුක ධර්මාදීය කියලා කියන්නේ. ඊට උදින් තාවලුවක් තියෙනවා. ඒකට යන්නේ නැතුව නම් චෛත්‍ය අත ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ හොයන්නේ සංඝක්කේ සුඛයක් නම් සංඝක්කේ සුඛය වැලි මළුවේ නැහැ. ඒක තියෙන්නේ කොහෙද? සලපතල මළුවේවා ආර්ය සම්මාදිට්ඨි. ආර්ය සම්මාදිට්ඨි විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ කොහොමද මේක දේශනා කරලා තියෙන්නේ? ඉස්සර වෙලා අපි කතා කළා මෙලොවක් ඇත්ත පරලොවක් ඇත්ත ආදී දේවල් විස්තරත් මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම ධර්මාදීත්‍යයි. අර මෙලොවක් පරලොවක් නැහැ බුදුන් වහන්සේ නැහැ කියන මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා කර්ම විපාක විශ්වාස කිරීම සබද්දක සම්මාදීත්‍යයි. ආර්ය සම්මාදීත්‍ය කොහොමද විග්‍රහ කරන්නේ? දන්නවා මේ අය. ඔය කොටවත් පරිහරණය කරපුවා මේක කියයි මම කිව්වහම දැන් වචන ඉතුරු ටික සම්පූර්ණ කරයි. ආරම්භක උත්තර දෙන්න දැරිය ගන්නවා. දුක්ඛේ ඥානං දුක්ඛමුදේ ඥානං දුක්ඛ විරෝධේ ඥානං දුක්ඛ විරෝධගාමී ප්‍රතිපදාය ඥානං අයං මුච්ඡේති භික්ඛවේ සම්මාදිට්ඨි. ආදි මේ සම්මාදිට්ඨියයි කියනෝ ලැබේ. මොකක්ද ඒක දැනගන්න ඕන දැන් එතකොට? ඒකට කියනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා තමයි ආරි සම්මාදි. දුක්ඛමපද්දේ අවබෝධ වී තියෙනවනේ. ඒකකමත් බැරි අවබෝධ වී තියෙනවන නැතිව තැනකමත් බැරි අවබෝධ වී තියෙනවන ඉත මඩකමත් බැරි අවබෝධ වී තියෙන රදන අපිට පාඩන්නේ වද හරි කොහොමද අපි දුක්ඛේ ඥානං විග්‍රහ කරන්නේ නැත්නම් දුක්ඛේ අඥානං විග්‍රහ කරන්නේ අපේක මෙහෙම වචනකින් ගන්න. මම අහුවත් ඔය මේ අයගෙන් සෝවාන් වන්නේ කෙසේද කියලා මොකක්ද දෙන උත්තරේ? සෝවාන් වන්නේ කෙසේද කියලා අහුවත් එහෙම බණාතා කියලා කියනවාද? නෑ බණාතා නම් හරි එකාදට. ඒක නෙමෙයි මම අහන උත්තරේ. බුදුහාමුදුරුවෝ වදාරන්නේ කොහොමද සෝවාන් සෝතාපන්න වෙනවා කියලා? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ සංයෝජන සතර දජසබන තැන සිදියන්ට ඕන තමන්ගේ හිතේ. කොහොමද මේක සිදෙන්නේ? කල්පයක් විතර කල් වාඩි වෙලා අත් දෙක පියාණේ කියත් සක්කාය දිට්ඨි වැටෙයිද? නැහැ සමහරවයි භාවනා කරලා හවුවන්නේ නැද්ද නයි කියලා මහන්නේ. සක්කාය දිට්ඨි කියන එකේ තේරුම තවදී කියන්නේ මොනවද? මොනවද මොනවද? ආයතන ආයතන හය. දේවල් වල එහෙම නෙවෙයි. සක්කාය කියන්නේ පංචස්කන්ධයට නමක්. දිට්ඨි කියන්නේ ආත්ම කොට ගැනීමට නමක්. දැන් සක්කාය දිට්ඨි කියන්නේ මොකක්ද? පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. මම මගේ මගේ ආත්ම කොට ගැනීම කියලා තුනකුත් දාන්න පුළුවන්. තුනක් ගත්තට මේක තුන් වතාවකට වෙන්නේ නැහැ. මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. දැන් පංචස්කන්ධය කියන්නේ මොකක්ද? ඒක දැන් නැතුව කොහොමද ඒක මමද මගේද මගේ ආත්මද නැවෙයිද දන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උපදින්නේ කොහෙන්ද? පංචේන්ද්‍රයන්ගෙන් මොනවා ගන්නකොටද? අරමුණ ගන්නකොට. අරමුණක විශ්ලේෂණය නෙවෙයි එහෙමනම් පංචස්කන්ධය කියන්නේ. ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් අරමුණක් ගැනීමදී හෝ මනෝද්වාරයෙන් ඒ අරමුණ තුල සිදුවෙන මේ නෙවෙයිද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ? දෙන්නේ නේ හොඳයි. රූප කියන්නේ මොකක්ද? ඔක්තල එහෙම නේද තියෙන්නේ? හරි. පොඩ්ඩක් මම මෙතන විශ්ලේෂණය කරලා දෙන්නම්. අපිට තරහක් වෙනවා. තරහට ඉස්සරලද රූප කල්වෙන්නේ, තරහට පස්සේද රූප කල්වෙන්නේ. තරහාම කෙනෙකුගේ දැක්ම වෙනස් වෙනවා නේද? දෙක කල් වෙලා. හරි. ශරීරයේ නැමැති රූපයේ කල්වෙන්නේ තරහට ඉස්සරලද පස්සේද? පස්සේ නේ. එතකොට එනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා අගට රූප දාන්න වෙනවා. ඒ පස්සේ නේ. හැබැයි මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. වේදනා කියන්නේ මොනවදද? විදීන විදීන වේදනායයි කියනු ලැබෙන්නේ. මොනවද විදින්නේ? පිට වේදනා සැප වශයෙන් නිදි, දුක් වශයෙන් නිදි, උපේක්ෂා වශයෙන් නිදි. මොනවද ඉඳින්නේ? වේදනාවට ආයිතිකෙන් මොනවද ඉඳින්නේ කියලා මම අහන්නේ. හරි, සතහොද උපේක්ෂා තමයි වේදනාව කියන්නේ. ඒක සාධනය කරන්නේ මොනවද කියලා මම අහන්නේ. අද දින හොදට පංචේන්ද්‍රයන්ට අර ගෝචර වෙන අර මොනවද ඒක? රූප, ශබ්ද, ගන්ධ, රස, පොත්පත්, ධම්ම. දැන් ඇසක ඇසෙන් රූපයක් බලනකොට ඒ රූපය මිහිරි හෝ අමිහිරි හෝ කියලා විඳිනවා අපි නේ. දැන් වේදනාවෙන් විඳින්න මොකක්ද එතකොට? ඇස ගහන්න උද රූප ආරම්මනේ නේද? දැන් අන්න අර ඔතනේ කියපු වචනෙට තේරුම් ගන්න. රූපයන සතර මහා භූත වලින් හැදෙන ශරීරය නම් එතකොට වේදනාවෙන් විඳින්නේ මොනවද? එතකොට විඳින්නේ දෙයක් නෑ නේද? හොඳට මේක තේරුම් ගන්න. මම හෙමින්නේ කියන්නේ මේ රටේ විග්‍රහයේදී රූප කියන්නේ ශරීරයේ, වේදනා සංඥා සංකාර කියන්නේ නාම. රූප නාම කියලා දෙකකට බෙදලා රූප පතරියාපෝ තේජෝ වායි හතරට ගන්නවා. රූපස්කන්ධේක අර්ථ නාමස්කන්ධේ කියලා. දැන් මං අහන ප්‍රශ්නෙට එහෙනම් කවුරු හරි උත්තර දෙන්න ඕන. රූප කියන්නේ ශරීරේ නම් වේදනාවෙන් නිදින්නේ මොනවද? මම කියනවා ඇසක රූප බලද්දී වේදනාවෙන් නිදින්නේ රූප රූපේ. කනට ශබ්ද හද්දී වේදනාවෙන් නිදින්නේ ශබ්ද රූපේ. නාසයට ගඳ සුවඳ දැනෙද්දි වේදනාවෙන් විඳින්නේ ගන්ධ රූපේ. දිවට රස දැනෙද්දි වේදනාවෙන් විඳින්නේ රස රූපේ. කයට පහස දැනෙද්දි වේදනාවෙන් විඳින්නේ පොත්පත් රූපය. සිතට අරමුණු දැනෙද්දි වේදනාවෙන් විඳින්නේ ධම්ම රූපේ. දැන් රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු අතරද? රූප ආරම්භනේ. අපේ රූපේ ගැන දන්නවද මේ අය? කවුරුහරි අපේ ස්වරූපය අහලා තියෙනවද? ඈ ටිකක් අහලා තියෙනවද? නෑ මට එතනින් දෙන්නන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් ඔය අභිධර්මයේ ගැන කතා කරනකොට චිත්ත කායික රූප නිපාත රූප කියලා කතා කරද්දී මේ ශරීරයේ 28කට බෙදලා. ඉතින් අපේ ස්වරූපය කියලා නේද? අපේ ස්වරූපේ පහක් ප්‍රසාර රූප. චක්කුතෝත ධාන ජීවහාසය. ඊළඟට හතරක් විෂය රූප. විෂය රූප කියන්නේ මොනවද? රූප රූප, සත්ත්ව රූප, ගන්ධ රූප, රස රූප. දැන් මේ ශරීරය තමයි මේ 28කට බෙදන්නේ. රූප රූපය කියන්නේ අර තියෙන මරණ. සත්ත්ව රූපය කියන්නේ අර රිලවා මේක කියනකොට ඇහිච්ච සත්ත්වෙන. ඒක අපි වෙන්නේ කොහොමද? අපි වෙන්නේ කොහොමද? ගන්ධ රූප කියන්නේ මලේ තියෙන සුවඳන. ඒක අටසි රූපෙට ඇහිච්ච වෙන්නේ කොහොමද? ආ දැන් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔව් එහෙනම් වචනයක් දෙනවාට මං හරි කැමතියි. කඩපත ඉදිරි අද නම් බරන් රැඳු ඇදලි ඉල්ගන් දෙන්නේ නැින්දා. ඇලට යන දවස් වලට එහෙනම් ගිහිල්ලා කොහොමද? ස්තරපිලි කොහොමද? තොල් කොහොමද? නියත කොහොමද? කඩවැඩ කරනවානේ කවුරු ඔක්කොමනේ ඉස්කෝලේ යනකොට හරි මඟුල් විදිර යනකොට හරි කාර්ය යන ගත්තමනේ කරාංගෝ කොහොමද කියලා. දැන් ඔබට ඔබ පිළින්නේ කෙසේද කන්නාඩිය තුලින්? ඔබ බලන්න ඕන නම් ඡායාවක් ඇතිවෙන්න ඕනනේ. ඒ ඡායාව මගින් ඔබ හඳුනා ගන්නවා. ඒ කන්නාඩිය තුලට වැටෙන ඡායාව වගේ අර මලේ ඡායාව මගේ ඇස ඇතුළට හැදිලා ඉන්නේ නැද්ද? අර විලෝ බෑගාන සද්දේ මගේ කන ඇතුළට පිටින් නැද්ද? එතකොට රූප රූපේ කියන්නේ අර මලවත්. ශබ්ද රූපේ කියන්නේ වේවරි සද්දේවත් නෙමෙයි. මේක හඳුනා ගන්නා වූ චක්කු ප්‍රසාදේ පහළ වුණා වූ රූප රූපේ. සෝතපසාදේ පහළ වුණා වූ ශබ්ද රූපේ. ධන්නාසේ ධන්නාසු ධනාඥාන ප්‍රසාදේ පහළ වුණා වූ ගන්ධ රූපේ. විභා ප්‍රසාදේ පහළ වුණා වූ රස රූපේ. දැන් මේක ඡයිසිකයක්ද නොවේද? ඡයිසිකයක්. ඒ රූපේ නෙමෙයිද විඳින්නේ වේදනාව? අපි අරක කියලා කිව්වට ඒක උදව්වෙන් අපේ සිතේ පහළ වෙන රූපයද අපි විඳින්නේ. ඒ නිසාම එක්කෙනෙකුට එක දෙයක් හතර විදිහකට පේනවා හතර දිනෙකට. ඉදිරියෙන් එන්නේ එක්කෙනා නම් හතර දිනෙකට හතර දිනෙකට පේනවා. අපි ගීතයක් ගන්නෙමු. ඒ ගීතය ශාස්ත්‍රීය නම් ශාස්ත්‍රීය සංගීතයේ පේ කරන්නාට ඒක මෙහෙරි ඉන්ධනයක් වෙනවා. හැබැයි ඒකට ප්‍රිය නැති පුද්ගලයාට ඒක සම්දුස්ත්‍රියාව කියලා කියනවා නේද? ඒක තමයි සද්දේ එකමයි. ඒකට ඔහුගේ වේදනාවේදී ශාස්ත්‍රීය ගීත ප්‍රිය කරන්නාට ඒක මෙහෙරි වෙනවා. සත්‍රෝදි සංගීතයේ පේ කරන්නාට ඒක සම්දස්ත්‍රියාව. එතකොට සම්දස්ත්‍රියාව තිබුණේ අර සද්දේම තමන් බාර ගන්න තැනද? ඒකට නැවිද සද්ද රූපේ කියන්නේ. ඒ රූපේ මූලකත දෙනේද වේදනාව හටගන්නේ? අර පිළිකුල් වේදනාව හෝ ප්‍රිය වේදනාව. ඒ රූපේ මූලකතකට නෙමෙයිද සංඥාවෙන් ඒක ප්‍රියව අප්‍රියයෙන් අඳුරන්නේ? ඒ රූපේ මූලකත දෙනේද ප්‍රිය නම් ඇලීම සහ අප්‍රිය නම් ගැටීම හටගන්නේ? ප්‍රිය නම් ඇලීම සමුලාව. අප්‍රිය නම් ගැටීම සමුලාව. මේකට කියනවා සංකාර කියලා. මොකද මේ ලෝභ දේශ මොහ තුන තුනක් වශයෙන් කතා කරාට එක කාරණේ තුනම උපදින්නේ නැහැ කාටවත්. දෙකයි උපදින්නේ. ඇලීම මුලාව ගැටීම මුලාව. එහෙම නැත්නම් ලෝභ මොහ දේශ මොහ සංකාර. දැන් රූපේ වේදනාවෙන් නිදිනවා සංඥාවෙන් හඳුනනවා සංකාර වෙනවා මේ සිදු වෙන සියල්ල විඥානය ඩයිසිකෙන් දැන ගන්නවා විශේෂයි. මේකට මොකද්ද කියන්නේ? පංචස්කන්ධය. දැන් මේක පංච උපාදානස්කන්ධය වෙන්නේ කොහොමද? අල්ලගන්න තැන පහල අද්දකෙන් අල්ලගන්නවද? එහෙනම් බාර ගන්නවා. තාවකණයක් කියන්නේ ඒකද? ඔව් විඥානය ගැන සාමනාව දිගෙනගෙන තියෙනවා. විඥානය මෙහෙන් යනවා කියලා සමහර අය කියනවා මරණා මෘතං දිගන්නේ. ඒ විඥානය ගැන වරද්ද ගන්නවා. විඥානය කියලා කියන්නේ මේ ටික හඳුනා ගන්න හඳුනාගත්තට අයිතිකයක එතනම නැති වෙනවා. හැබැයි විඥානය ගැන උදාහරණ වල ලක්ෂණ දෙයක් විතර තියෙනවා. ගැඹුරු වැඩිද? නෑ තම ලෝහස් කියපුවක් පිට මේ කියන්නේ මට කරන්න දෙයක් නෑ. බලන්න ගන්න කෙනෙක් කියන්න මේ වචනේ විඥානං වලට මුලින් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරලා තියෙන්නේ කියලා. මතකයි ඉතින් ඔය බලන් ඉන්නවා මතක් වෙන්නේ නැතුව මායූප පංච විඥානං කියලා කියනවා නේද? මොකද මායා කියලා කියන්නේ? මුලා. විඥානේ මුලා කරනවා නේ. දැන් මේ අය දීන් තියනවාද බස් එක ඉස්සරහාදි වෙලා තාපස්පාරේ. ඔගොල්ලෝ බස් එකේ වාඩි වෙන්නේ එකද මම නේද පිටස්නේ. මට බස් එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැ කවුරුවත්. මම වාඩි වෙන්නේ කොහෙද? ඉස්සරහා. තාපස්පාරේ කිලෝමීටර් කාල භාගය අතරේ යම් දෙයක් පේනවා දැකලා තියෙනවා ඔයගොල්ලෝ. මොකක්ද තියෙන්නේ? මෙරිගොනේ. එහෙනම් දැකලා නැහැ. ඒකනේ මම කිව්ව ඔයගොල්ලෝ ගිහින් තියෙනවාද බස් එකේ ඉස්සරහාද කියලා. එහෙනම් මම කියනවාට මං ඉන්න සීට් එකේ වාඩි වෙලා සමතලා දෙලින් පාරේ ගිහින් බලන්න කිලෝමීටර් කාලක් දුරින් වතර පේන්නේ. පේන්නේ මොකද්ද? විලිසන ගැටම නියම් පේන්නේ. මං ගියාට ගියාට එතනනේ හම්බෙයිද? මායෝග වංච විඥාන. ඔය විඥානේ මායාව ඔහම තේරුම් අරගෙන බෑ. මේ විඥානේ කොතරම් අහිංසකද අසරණද කියලා කියනවා නම් අපි කියන ඕනෑම දෙයක් හරි කියලා පිළිගන්නවා. මම උදාහරණ කීපකින් කියන්නම්. කවුගේ දවසක දෙවිද ළමේ ඉඩකඩම් ටික දෙන්නේ නැහැ කියලා තාත්තයි අම්මයි සම්ිතක් අතරින් වසදී නරුවා. මේ ඉඩකඩම් ටික ගන්න ඕන නම් මේ අම්මා තාත්තා මරණයටයි කරන්න ඕන කියලා එයා හිතුවා. විඥානේ පිළිගත්තා ආයක තම කරන්න ඕන. ආන්න එක තමයි විඥානේ හැටි. ඒක වැරදි කියලා දෙන්න දන්නේ නැහැ. හරි ඒක කරමු. තව කෙනෙක් කියනවා. මේ ආයු වර්ග සැත්තර ලබන්න ඕනේ නම් ලෝභයෙන් තොරව අන් අයට පරිත්‍යාග කරන්න ඕන. විඥානේ ඔව් ඒක තමයි කරන්න ඕනේ. තාපයේදී විඥානේ ඒ පැත්ත ගන්නවා. තිනේදී විඥානේ ඒ පැත්ත ගන්නවා. රූපේ ඥානයක් උපදවා ගත්තොත් දැන් විමුක්තලේ ඒක තමයි නිවන. ඔව් ඒක තමයි නිවන. විඥානේ කියලා ඔව් ඒක හරි. අරෝපේ ඥානයක් උපදවාගත්තු විඥානය කියන ඕන එක තමයි හරි. මේ ඕනම දෙයකට මෙහා එහෙයි කියන වරුණාම මේක එහා ගැඹුරක් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි මේ විඥානය කියලා කියන්නේ. අපේ ආයතත් ඔය විඥානයෙන් දකින බුද්ධ ආගමනේ ඔක්කොම තියෙන්නේ. මේ මායුක මංච විඥානන් බුදුදහම දකින්න මොකද්ද ඕක? ප්‍රඥා. යම ප්‍රඥාවෙන් දැනෙන විඥානයෙන් හඳුනගන්න එක වෙනම කාරණයක්. ප්‍රඥාව නැතුව හඳුනාගන්න කිව්වොත් ඕනෑම එකක් විඥානයේ කියන අවුලම තමයි. එනිසා රූපේ හතුරා, රූපේ මිතුරා, ශබ්දේ හතුරා, ශබ්දේ මිතුරා, ගන්ධේ හතුරා, ගන්ධේ මිතුරා, ඒක මම, ඒක මගේ, ඒක මගේ ආත්මය කියලා කවුද මේ ලෑස්ති කරලා දෙන්නේ? දැන් පංචස්කන්ධය කණේකින් නැති වෙනවා. එතකොට කනට හම්බෙන රූපයක් ශබ්දයක් නිසා. ඇතුළ දෙයක සිදුවෙන ඉරද මොකද්ද? නැති වෙන්නේ. අනේ ගන්න දඟලන්න ඕනේ. ඇති වෙන දෙයක්ක් නම් නැති වෙනවා. මේ නැති වෙන්නේ ඉස්තරලා අපි කරන නම්බර එකේ මොකද තුමක්ද? අල්ල ගන්න. බාර ගන්න. බාර ගන්න. අල්ල ගන්න එක බාර ගන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ සබ්බේ සංසාරා අනිත්‍යයි කියලා කියන්නේ ඔය රූප වේදනා සංඥා සංකාරක විඥානක නිස්කන්ධ පංචකයේ තියෙන සංකාර ස්කන්ධයද ඔය සංකාර ස්කන්ධයට පින් කරනකොට එන්නේ පින් පව් කරනකොට එන්නේ පව් ධාන කරනකොට එන්නේ ධාන ස්කන්ධ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආරිජ්ජාභි සංකාර කියලා මේ තුනට කියනවා අපටිච්චං උපාදී අවිද්‍යා පත්‍ය සංකාරත් කියලා කියනවා ධම්මපදයේ සංකාරා පරමා දුකා කියලා කියනවා හරිද එතකොට සංකාරේ අල්ලගත්තොත් මොකද වෙන්නේ? අනිත්‍ය වෙනවද නිත්‍ය වෙනවද? බාරගත්තු. මට දැන්න මට ගැහුවා මට රිදුනා ආදී වශයෙන් ප්‍රියයි කියලා බාරගත්තොත් මොකද වෙන්නේ? අනිත්‍ය වෙනවද නිත්‍ය වෙනවද? ආ? නිත්‍ය වෙනවා. නිත්‍ය වෙනවා. නිත්‍ය වෙනවා කියන එකට තමයි මම කියන්නේ. කෙස්ලම් වලට නෙවෙයි නිත්‍ය කරගන්න එකට තමයි මම කියන්නේ. මම නම් ඒ ආරම්මණයයි මගේ වෙන්නේ. මගේ නම් ඒකයි මගේ ආත්මය වෙන්නේ. දැන් පංචස්කන්ධයයි මම මගේ මගේ ආත්මය කොට ගන්න එකට කියනවා රස්පාය දිට්ඨිය. ඉතින් ඇත්තට පියාන කල්පාන්තයක් කියත් ඔබ කියලා දෙන්නත් නම් කවුරු හරි කොහොමද දැනගන්නේ? මායිකයි කියන්නේ භාවනා කරලා ඕවා නෙවෙයි මිනිස්සු ඉන්න බෑනේ රටේ කියලා. නিত্য සුඛ ආත්ම. නিত্য යන්නවක් තමයි මම කියන්නේ. සුඛ යන්නවක් තමයි මගේ කියන්නේ. ආත්ම යන්නවක් තමයි මගේ ආත්මය කියලා කියන්නේ. සුඛ කියන එකේ තේරුම සත නෙමෙයි. මම නিত্য නම් මම මම නම් මගේ. මගේ කියන එක තමයි සුඛ කියන්නේ. ආත්ම කියන්නේ මගේ ආත්මය. අනිත්‍ය කියන්නේ අල්ලගන්න නැත්නම් සිදුවෙන දේ. අල්ලගන්න දෙයක් නැති බව තමයි දුක්ඛ කියන්නේ. මගේ කොට ගන්න යමක් මේ ආරම්මණය ඇති වෙන තැන ආරම්මණය සාරයක් නැති බව. සාරයක් නැත්නම් ඒක අත්හානාත්ම. දැන් බුදුහාමුදුරුවෝ අනිත්‍ය දුක්ඛ අනාත්මේ දේශනා කළේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පහ මුල් කොටගෙනයි. මේ ස්කන්ධ පහක ඉන්න දේවල් තමයි රූප හරි සත්ත්‍ව හරි ගන්ධ හරි රස හරි අතුරු හරි මිතුරු හරි ඥාන හරි අනිත්‍යකත දන්නේ හෝ නිත්‍යකත දන්නේ. දැන් අර දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්න තත්ත්වේ ගාවට ගිහිල්ලා මොනවද අනිත්‍ය කියලා ඇහුවොත් එහෙම දෙන උත්තරේ මොකක්ද? මේ සේරම අනිත්‍යයි. එහෙම නෙමෙයිද කියන්නේ? දැන් එතකොට මේ සම්මාදිට්ඨියද? ඒ දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්න බුද්ධලයාට පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ ඇස්සෙන් විතරක් බලන වස්තු දෙක තරම් අර කබාන මේ සියල්ල බලුවමත් අවදාරි දවසක නැති වී යනවා අනිත්‍යං කියලා හිතන්නේ. හැබැයි ත්‍රිවිධකයේ පෙරවලා බලන්න සූත්‍ර 10ක නම් කියන්නම් මම. පහලෝක නම් කියන්නම්. ඒ අහපු තැන. ඒ එක තැනකවත් බුදුරජාණන් වහන්සේ හෝ සරියුත් සාමුද්‍රෝ මහා කාශ්‍යප පොළොස්සත් සාමුද්‍රෝ හෝ එහෙම නැත්නම් තව කවුරු හරි හෝ ඒ අහපු කෙනාගෙන් අහලා නැහැ. පොතකද මේ ගැන කියන්නේ. වස්තුපිටි අරකපාන ගවල් ගවල් ඉඩකඩම් ලෝකේ අනිත්‍යද නිට්ටයද කියලා හැම අහලා නැහැ. පදමාලිගාව රජමාචාර්යතුමාගේ කේස් එහෙම නැත්නම් දේවින්නාන්දගේ දස්තික පංචකල්යාණයේ නිත්‍ය දනිත්‍යද කියලා අහලා නැහැ. අමතන මහන්නේ මොකද්ද? රූපය අනිත්‍යද නිත්‍යද? වේදනාව අනිත්‍යද නිත්‍යද? සංඥාව අනිත්‍යද නිත්‍යද? සංකාරය අනිත්‍යද නිත්‍යද? විඥානය අනිත්‍යද නිත්‍යද? දැන් ආර්ය සම්මාදිට්ඨිය අනිත්‍ය අනිත්‍ය රණීපවදින්නේ මොකක්දවලද? පංචස්කන්ධයේ පංචස්කන්ධය තුළ තමයි අනිත්‍ය කොට ගැනීම හෝ නිත්‍ය කොට ගැනීම තියෙන්නේ. දැන් මේ පුතග්ජනයයි කියලා කියන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහගෙන ගන්න නැති කෙනාට. දැන් අර ඔබතුමිය මතක් කළ පරිදි රටේ ධර්මදේශනා කීමේදී රූප කියන්නේ ශරීරය කියලා ගත්තාම එතනින් එහාට උත්තර නැහැ. වේදනාවට විඳින්න දෙයක් නැහැ. අපි කියනවා වේදනාවේ විඳින්න රූපය. රූපේ දැකලා ඒකට නෙමෙයි වේදනාව හටගන්නේ. දැන් අර රූපේ ශරීරය නම් වේදනා සංඥා සංකාර විඥාන පස්සේ රූප වෙන්න ඕනේ. දැන් හැබැයි රූපේ මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥානේ හටගන්න පුළුවන්. රූපේ කියන්නේ ස්වූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ. දැන් මේක අපි අල්ලගත්තත් නැතත් ඇති වී නැති වෙන එක ඒකයි තියෙන්නේ. අල්ලගත්තේ නැතුව නැති වුණොත් දුක ඉතුරු වෙන්නේ නැහැ. අල්ලගෙන නැති වුණොත් විඳවන්න සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා උපාදා පරිස්කම්පණන්ති වූ පිටකේ වේදිස්ථානි අනුපාදා පරිස්කම්පණන්ති. ඒකට කියන්නේ පතම සහ ဒုတိය උපාදා පරිස්කම්ප තුන. මහණෙනි අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් නොතැවුලක් දේශනා කරනවා. එතකොට අල්ලා ගැනීම මේ කැවුලට කාරණේ. භාවනාව යනු අල්ලා නොගැනීමේ මාවතයි. කෙනෙක් භාවනාව ඉගෙන ගන්නවා කියලා කියමු අපි. භාවනාව යනු අල්ලා නොගන්නා පිළිගන්නයි. ඊළඟට තවතනක් තියෙනවා පතන සබු දුතියා කියලා වික්ෂු උත්තර දෙකක්. ඒක දිහනවා මම හටගන්නේ කොහොමද? කෙස්වලින් ලොම් වලින් නිය වලින් දත් වලින් මම හටගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. යම්කෝ වික්‍රේ අනුස්සේති තේන සංසංගස්සන. අපි මේ අරමුණ විඳලා අනුසයක් ඉතුරු කරයි කියන්නේ. පස්සේ ගන්න. ඉතින් මම උඹට හොඳ වැඩක් කරන්න. කොකාටස්වාරයක් නම් සිත්යඩස්වාරයක්. දෙන්නම් මම රිපෙන්නේ. එහෙම හිතනවා නේ? ඒකට තමයි අනුසය කියලා කියන්නේ. අපි අල්ලා ගත්තොත් අනුසය තියෙනවා. සංඝා අනුසය. දැන් අනුසය තිබුණත් ඒෙන් තමයි නම හටගන්නේ. කෙස්තලි නියවත්තලි නෙමෙයි නම හටගන්නේ. සංඝා අනුසය ප්‍රසාදයන්ට ගැටෙද්දී මේ වෙනකොට අපිට අපේ හිතේ තියෙන කුකුසම කෙල්ට ඇවිත් යම්කෝ විස්සේ අනුසේති තේන සංකම් ගත්තේ යම් නාමසේති අනුසේතියක් නැත්නම් ආය මම හටගන්නේ පුතර්ජණයයි කියලා කියන්නේ අනුසේ තියෙන කෙනා ආදපජ්ජලයයි කියලා කියන්නේ අනුසේ නොතියන්න කරන උත්සාහයේ තියෙන කෙනා නොපිදීනේ අනුසේ නොදීනේ තේන සංකම් ගත්තේ දැන් මම ඉන්නේ කොහෙද මම කියන අකුරු දෙකේද ශරීරයේද පතවි ආපෝසේජෝ වායු හතේද එමත් නැත්නම් ඒ මොහොතක ඇතකන නාසයේ දිවකය කියන ඉන්ද්‍රියන් පහෙන් වූ මනෝධාරයෙන් එන ආරල්වණය තුලද මේ රටේ අයට තිබිච්ච ලොකුම ගැටලුව තමයි මම හොයාගන්න බැරි එක. කෙස්වල මම නැහැ, ලොංගල මම නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා කෙනෙක් නැහැ, ආත්මය අරින් ගිරව් වගේ ඔක්කොම කියන්න කියන්න යනවා. කවුරුරි කියලා දෙන්න කටපාඩම් කරන්න තියාන කියන්නේ යනවා. දැන් මම හදන්නේ කොහොමද? තේරුණා නම් කියන්නේ. අරමුණ අල්ලාගෙන අරමුණ නිත්‍යපත ගන්නවා. සංසාරේ මේ අරමුණ නිත්‍යපත ගත්තා වූ අයට තමයි හේතුලින් ඇවිදින්න පුළුවන්කමක් තියෙන්නේ ජාති ජරා මරණ ශෝක විදිහට. සක්කාය දිස්ති කියේ මොකක් කියලාද මම කියන්නේ? පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. දැන් ඒක මොකක්ද? පංචස්කන්ධය ආත්ම කොට ගත්ත නම් ඒක මොකක්ද? පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධය ආත්ම කොට ගැනීමට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් බුදුහාමුදුරුවෝ සංකීර්ණ පංචස්කන්ධ දුක්ඛ කියලා කොතනාර දේශනා කරලා තියෙනවද? එරණක් තම කියන්නේ සංකීර්ණ පංචස්කන්ධාගුන් කියලා කොහෙන්ද දේශනා කරලා තියෙනවා මම කියව හොතේ තියෙන සංකීර්ණ පංච උපාදානස්කන්ධාගුන් කියලා එරණාද පංච උපාදානස්කන්ධේ මම ඉන්න නිසා මට තමයි මේ දුක් තියෙන්නේ පංචස්කන්ධය කියන්නේ ඇති වෙන දේ අල්ලා ගන්න නැත්නම් ඒක ඇති වෙන නැතිවීමට ස්වභාවිකයි පංචස්කන්ධා දුක්ඛ නෙමෙයි පංච උපාදානස්කන්ධයේ මුලාව පංචස්කන්ධය බවට පත් කිරීම සඳහා සිහිනා විතා කිරීමයි භාවනාව කියලා කියන්නේ. හරිද? දැන් එතකොට මේ මට දැන් විචිකිච්ඡාවයි සීලපත පරාමාසය දෙක කියන්න වෙලාවක් නැහැ නේද? ඒක තව දවසක හොයාගන්නවා. මේ විචිකිච්ඡාව සාමාන්‍ය පැය දෙකක් විතර කියලා කියන්න ඕන කාරණයක්. හැබැයි සීලපත පරාමාසය කියන්න පුළුවන් ඕන. මේයි මට කියලා දෙන්නකෝ මේයි දන්න විදිහට මොකක්ද මේ සීලබ්බත පරාමාසය කියන්නේ. බයිනතු කියන්නේ අපි නෑ නේ අලුපාඩු අපි ඉගෙන ගන්න මේ ඇවිත් ඉන්නේ නෑ තේරුම් ගන්න මේ. සීලබ්බත පරාමාස. තේරුමක් කියන්නේ අර හත් යටේ පන්ති ඉස්කෝල් දිගෙන ගත්තේ වනම් කියන්නේ එපා ඒවත් පාඩමට ලියපුවා විතරනේ. ඊට මෙහා ආවොත් හරි අපි උත්තර දෙන්නේ නැත්නම් බලමු මේ පංචස්කන්ධයේ ඉදීම මරීම පාලනය කරන්න පුළුවන් ද අපිට පංචිල් වලට අටසිල් වලට පුළුවන් ද දසසිල් වලට පුළුවන් ද සාමනීර සිල් වලට පුළුවන් ද උපසම්පදා සිල් වලට පුළුවන් ද මේ සිල් කියන්නේ මොකක්ද කායික වාචික සංවරය ඕකෙන් හරි මම අර පුතර්ජන පුද්ගලයා මේවා හොඳ නැහැ එහෙනම් මම මේකෙන් වළකිනවා සතුන් මරීමෙන් වළකිනවා පේරමණී සික්කාපදං සමාදියා පේරමණී සික්කාපදං සමාදියා කාමික මිත්‍යාචාරා මුදාවල් සුරා දැන් සම්වරුනේ කවුද මේ සික්කාපද පහෙන් හෝ අටෙන් හෝ දහයෙන් සම්වර වෙන්නේ කවුද පුද්ගලයා පුද්ගලයා උපසම්පදා සීලෙන් සම්වර වෙන්නේ පුද්ගලයා හොඳට තේරුම් ගන්න මේ සීල සම්වර තුළ තියෙන පංචස්කන්ධය ඉදින් වැරිමුඩක ලබා ගන්නා වූ සම්වරයක් නෙමෙයි කායික වාචික සම්වරයෙන් සීල සම්වරය අදකින් අපේ රටේ බුද්ධ ආගම උගන්වනකොට මේ ටික ඇරලා රටේ නැති ටිකක් තමයි ඔතෙන් දාලා තියෙන්නේ. සීලබ්බත වරාමාසය. කොහොමද? අධ්‍ය වෘත්ත ගෝ වෘත්ත තුනක වෘත්ත. මේ එකෙක්වත් නැහැ නොයා ගන්න ලංකාවේ. අයියා එළුවරි තාත්තේ ඉන්නවද? ඈ? තව තවම වෙච්චාදී. එදා නම් එහෙම තියෙන්නේ. ඒක පැත්තකින් තියෙන්නේ එදා ඒව නැහැ. අදත් යම් කිසි පුද්ගලයෙක් තිරස්කමේ තේරුම් ගන්න නැතුව පංචස්කම්භේ අනාත්මේ තේරුම් ගන්න නැතුව මම මේ රකින්න පිල්වලි පන්තිල්ලාරි දන්විල්ලාරි අරසින්ලාරි රාමන සිල්ලාරි උපාන් සම්පදා සිල්ලාරි තවයිද ලොකුව තියෙන සිල්ලාරි පිටින් ගන්න සිල්වලින් මට නිවන් ලැබෙයි කියලා හිතනවා නම් ඔය තියෙන්නේ මොකද්ද සීලබ්බත පරාමාවි තේරුණාද ඒක තුළින් මට මේක මේ දිගින් දිගට රැකීම තුළින් මට නිවන් ලැබෙයි කියලා හිතනවා නම් මේ සීලබ්බත පරාමාවි එහෙනම් මම කියන්නේ දෙලකින් ඉපදලා අනේ නෑ මම කවදාවත් කියන්නේ කායික වාචික සංවරය අවශ්‍යයි බුදුහාමුදුරුව වදාරනවා දානෙට සහ සීලෙට හම් වෙන්නේ මොනවද කියලාද විපාක. පුණ්‍ය ක්‍රියා සූත්‍රයේ වදාරන්නේ දානෙට සහ සීලෙට සැප විපාක හම් වෙන්නේ. මෙලොව වශයෙන් පරලොව වශයෙන් දෙවියන් අතර. එහෙනම් සැප විපාකක් අපිට තියෙන්න ඕන නිසා දානෙන් සීලෙන් යුක්ත වෙන්න වෙනවා. හැබැයි ඒ සික්ඛාපද සමාදානෙට නෙමෙයි ආර්ය කාන්ත සීලය කියලා කියන්නේ. ආර්ය සීලයේ සංග වෙන්නේ සික්ඛාපද වලින් නෙමෙයි පංචස්කන්ධයේ අනිත්‍ය දුකනාත්ම වශයෙන් දැරි. එනම් කවදාවත් පංචස්කන්ධයේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බැලීමෙන් හැර තණ්හා අනුසේතරීම නවත්තන්න බෑ. මම අනිත්‍ය වෙන එක නවත්තන්න බෑ. මම කොට ගන්නව ඇරුණා. දැන් එතකොට එහෙමනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් තමයි නිරන්තරයෙන් අපි ළඟ හටගන්නේ. හටගන්නකොට අපිට අතීත අමතකලා අනාගත සමතරා මේක අපි බාර ගන්නවා. බාර ගත්තාම එතන එක්ක ලෝභ සමෝහය ඉන්නවා. ලෝභ සාමෝහය ඉන්නවා නම් ඒකටයි මම කියන්නේ. එහෙම නැත්නම් දෝෂ සාමෝහය ඉන්නවා. එතකොට ඒකටයි මම කියන්නේ. ඇලීම සාමුලාව එකමමත්, ගැටීම සාමුලාව තවත් මමක්. මේ දෙකම මොකක් නිසාද? කාර ගැනීම නිසා, නිත්‍ය වීම නිසා. දැන් මෙන්න මම. ඉතින් එදිනෙදා ජීවිතවල මේගොල්ලොන්ට ගත කරනකොට ඔය වැඩ කටයුතුත් එක්කලා ලෝභ උපදිනවා නම් දැනගන්න ඕන දැන් ඉතින් මෙතන ඉන්නේ මායයටයි කෙනෙක්. ඒක උපදිනවා නම් දැනගන්න ඕනේ මෙතන පංචස්කන්ධ කතාවක් නෙමෙයි මම ඇවිත් ඉන්නේ කියලා. මම කොහොමද නිවන් හදන්නේ? සමාධියේදී. මගේ මම නෙමෙයි නම් හදන්නේ. මේ මමත් කොහොමද නිවන් හදන්නේ? පරිදින්න කැමතිද? නෑ. දහලා බැනලා කපලා කොටලා එනම් පළු කියලා එක එක කරලා බාහිර ආයත මොනවා හරි වැඩක් දීලා නේද නිවන්න බලන්නේ. ඒකෙන් මගේ හැටි මොකද්ද? මම දිනන්තෝ අනිත් අය මොනවා හරි අමාරු වෙලා මේ මම කාටද ආයිති මාරයට අන්න එහෙම උත්තර දෙන්න දැන් අපේ නිගමනයක් පොයි සමහරයි කියනවනේ මට මාරයාවා කියලා ඈ එතකොට ඒ වෙලාවට කියනවනේ ඉන්න වෙනම පෙන්නේ නැහැ කියලා එ මොකක් හින්දාද මාරාවේ දැන් පංචස්කන්ධය ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි දැන් එතන ඉන්නේ කවුද මම එහෙනම් ඒක ඒ දේශේ මම ඒ දේශේ මගේ ඒ දේශේ මගේ ආත්මය මෙන්න මේකට තමයි සබ්බේ සංඛාරා නිත්‍යා සුඛ ආත්මා කියලා ආත්මේ ජීවිතේ නෙමෙයි දේශයයි දැන් මගේ ආත්මය කියලා දැන් මේක අල්ලගත්ත නිසා නේද මම උනේ මගේ නිසා නේද මගේ උනේ මගේ නිසා නේද මගේ ආත්මය උනේ දැන් පුංචි කාලේ ඉඳලා කවුරු හරි මේ එකම එකක් භාෂාවේ ලෝභ දේශ මලැස්තනකට මම මගේ ආත්මය කියලා අන්තරය වලේ මතුරු අල්ලගත්තා. අවුවත් නෑනේ. එහෙනම් මේක වචනේ කියන දෙයක් නෙමෙයි වචනේ ඉක්මවා කිය දෙයක්. නිත්‍යකත ගන්නේ නම් ඒ මම ඒ මගේ ආත්මය. අල්ලා නොගන්නේ නම් ඒකට මොකද්ද කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මේ නොවේයි. ඒකට කෙස්ත ලොණ්ඩ මෙහෙට දැක්ක පංචපාදානස්කන්ධය. පංචපාදානස්කන්ධය. ඒකට අනිත් දුක්ඛ අනාත්මේ උපාදාන කැපිලා පංචස්කන්ධය. දැන් සක්කායි ත්‍රිවිධිච්ඡා පිළපත පරාමාර්ථ කියන මේ දේවල් කැලිනකොට තමයි කෙනෙක් ආර්ය පුද්ගලයෙක් වෙනවායි කියලා කියන්නේ. මේ විදිහට මේ රූප කියන්නේ ශරීරය කියලා අරගන්න තාක්කල් කාර්යවත් සක්කාය දිට්ඨිය නිරතේ කැඩෙන්නේ හේතුවක් නැහැ. කැඩෙන්නේ නම් රූප කියන්නේ ආරම්භණය කියලා ඉගෙන ගන්න ඕනේ. රූප ආරම්භණය, සද්ධා ආරම්භණය කියලා ඉගෙන ගන්න ඕනේ. අදෝක දෝත මිල වෘතයි සීලපත පරාමාසයේ කියන තාක්කල් කවදාකවත් සීකාසී සීලපත පරාමාසයේ කැඩෙන්නේ නැහැ. පංචස්කන්ධයේ අනාත්මය දැකීමෙන් නැර වෙන විසිම ක්‍රමයක් නැහැ නිවීම ප්‍රත්‍යක්ෂ කරන්න. පිටස්තරින් ගන්න මොනම ශිෂ්ටාපදයක් වලින් හරි මට නිවන් තියනවා කියලා හිතුවත් එහෙම ඔහු ඉන්නේ සීලපත පරාමාසයේ. දැන් අපේ රටේ බුද්ධ ශාසනයේ ගිහිතවදී ස්ත්‍රී පුරුෂ ඔක්කොම මොනවද රකින්නේ? පංචස්කන්ධයේ අනාත්මය දකිනවද නැත්නම් දකිනවද? සයිනක උත්තරයක් දෙන්න මෙතන නේ කවුරුත් නැතර නැහැ. දෙල් දකින්නවා නේ. ඇති අන්තම් තේරුණා. මොනවා ආපු දවසේ ඉඳලා කිව්වා මම රටේ දෙන ගන්න කියන්න දෙන්නේ කියලා දෙන්නේ කියලා. මට අම්බයක් තේරෙනවා ඒක අහන්න. අහලා මම ඒක සම්මර වෙලා ඉන්නවා සම්මර වෙමින් ඉන්නවා ඕගොල්ලෝ සම්මර වෙලා බලන්න ප්‍රතිඵල දිනවද කියලා. මතක තියාගන්න බුදුන් ලෝකෙ හෙලිකල වදාළ ධර්මයේ තුනක්ද සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒක පිළිගන්න ඕනේ. සෝවාමී. දැන් මෙන්න මෙතෙක්කල් නිත්‍ය සුඛාත්මකට ගැනීම නිසා එකතු කරගත්තා වූ තණ්හානුසය කොටසක් අපි ළඟ තියෙනවා. එහෙනම් අත කියනවා මොනවද? කාමරාග, පටිග. කාමරාග, ත්‍යාපාද. දැන් එතකොට අවිනාදි විස්සයි තියෙන්නේ. දැන් මම අර මෙතෙන් දෙනවා මේක. අර සූත්‍රයෙන් මම කිව්වේ සුතවන්ත සූත්‍රේ. සුතේසා කෝපනාත්මතෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකබ්බා මනසිකා සම්පා. මොකද්ද මේ කියන්නේ? බණ ඇහුවා නම් දැන් මොකද්ද නොනින් මෙහෙ කරන්න ඕනේ? දැන් ওই බණ ටික තමයි මම කියලා දුන්නේ. බණ ඇහුවා නම් කියනකොට බණ ටික තමයි දැන් කියලා දුන්නේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව කොයි වෙලාවකටද මෙහෙ කරන්න ඕනේ? අතීතයේද වර්තමානයේද අනාගතයේද? කොහේ ඉන්නකොටද? පන්සලේ ඉන්නකොට විතරද? වර්තමානයේ කොහේ ඉන්න පුළුවන්ද අපි? වර්තමානයේ කියන මොහොතේ කොහේ කොහේ ඉන්න පුළුවන්ද? ඕනෑම තැනකම මෙතන කාර්ය බස් එකේ කුඹුරේ වැඩපොලේ කාර්යාලයේ නාන තැන ඔතනයි. ඒ සිද්ධිය මුල් කොටගෙන නෙවෙයි අපට ඇහැට කනට නාසයට අරමුණු හම්බුවේ. ඒ සිද්ධිය මුල් කොටගෙන නෙවෙයි අපට අපේ අර රූපස්කන්ධය පහළ වෙන්නේ. මම කොට ගන්නා රූපාරම්මණය. ඒ සිද්ධිය මුල් කොටගෙන නෙවෙයි ඇලීම ගැටීම හටගන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ කවුද? මම. දුක තියෙන්නේ කාටද? මට. හරිද? මමයි මේ දුක් විඳින්නේ. ඉතින් අපි මම කියලා එකක් හදාගෙන මේ ලෝකෙ ඉඳනවා. බුදුහාමුදුරුව කරනවා විඳින්න කියලා. අපි මම කියලා වැරදි මූලයක් හදාගෙන විඳවනවා. දැන් මෑතදී හොඳ මේ කැමරා ශිල්පියෙක් හිටියා ජනප්‍රිය වෙච්ච මගුල් ගල් එහෙම වින්ත වලට ගන්න එක තමයි රත්තාව. හැබැයි මේ ගීතේකුත් ඉදර හිටලා කියනවා. මම දයාවේ කාරණ. ගීතේ විඳින්න දුන් ජීවිතේ ආරම්භ විදවන්නද මේ පරිපරාජ කරපුවා. සතුටක් යන කියන මනුස්සයා කවුද දන්නවද? විඳින්න දුන් ජීවිතේ අරගෙන මැරෙනකම් විඳවනවා. කවදාවත් කියලා විමස්. ඒක අපි බණ කියන්නේ පෘථග්ජනතාවයෙන් යන කිරගේ ඉන්න නෙමෙයි. මේ විදහස් වෙන්න එන්න ආර්ය සම්මා දිට්ඨියට මාර්ගඵල තියෙන්නේ ඒකේ අරගෙන කවදාවත් සම් වෙන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕන? දරුත්තාන්දර දේශනා කරනවා සුතවතා කෝපනාත්මා මහපොත්ිත. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිතෝ මනසිකරන්තෝ. මේ පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්මෝ තේ නොමින් බලනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියකියා ඉන්නව නෙමෙයි. අල්ලා නොගන්නේ නම් සිදුවෙන්නේ ඒක තමයි. යෝනිතෝ මනසිකාරය කියන්නේ ඒකයි. මම වගේ මගේ ආකකට ගන්නවනේ මේ යෝනිතෝ මනසිකාරයක් නේ. අල්ලගන්න නැත්නම් යෝනිසෝ මනසිකාරම් සෝතාපට්ටි බලං පත්‍තිකරියාත් පංචපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මය දකින්න නැතුව සෝවාන් වෙන්න බෑ. එහෙනම් පංචස්කන්ධය විග්‍රහ කරන හැටි මේ සැකේ වැරදි නම් පංචපාදානස්කන්ධය කියන අහද පොළොද දන්නේ නැත්නම් ඒ මිනිස්සු සෝවාන් කියලා සාහිත්‍ය ලියාගෙන ඉච්චට හරියනවා. ඈ අපේ රටේ සාහිත්‍ය ලාභී වුණා සෝවාන්. ලක්ෂ ගණන් දෙන්න කට්ටියක් ඉන්නවා සෝවාන්. මතක තියාගන්න කෝටි ගණන් ලක්ෂ ගණන් දීලා රජයේ තනතුරු ගන්න පුළුවන් අල්ලස් දීලා හරි මොනවා හරි කරලා සුදුසන් නැතුව. හරි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ මාර්ගඵල ලාභීත්වයේ බණ තේරෙන්නේ නැතුව එහෙම කාටවත්ම ගන්න දෙයක් අල්ලන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා දැන් ආර්ය ශ්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නේ. ඒක අද කියන්නේ නැතුව වෙන වෙලාව කියලා දෙන්නම් මෙතන පොඩ්ඩක් මම වෙන විදිහකින් කියන්න කරන්න. දැන් මෙහෙම අහනවා. මම මෙතනින් පොඩ්ඩක් බලන්නම් නේ. ඔක්කොම පාඩම් ඉනවා කියලා කියන පාඩම් කරන්න පුළුවන් කාටද? දවසට ගුවන් විදුලිය 4ක් සතියේ දෙවෙනි වෙනෙන් කරනවා. ඈ ඒ නිසා මම මේක උත්සාහ කියලා අතම් පොතක දාලා තියෙනවා. මේක බලන්න ඕන විදිහක් වෙනවා ඒක මම කියලා ඉන්නවා. සුතෝතෝ කොටිත බික්කුණා පංචපාදානස්කන්ධා ඔය ඔයගොල්ලෝ කියපු වචන ටික විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔන්න අහගන්න. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ ආගතෝ ආවාදතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනන්තතෝ එහෙමලු බලන්න ඕනේ. පංචපාදානස්කන්ධය කොහොමද බලන්න ඕන කියලා කියමු. අනිච්චතෝ අනිත්‍ය කියලා හරියන්නේ නැහැ ඒකට. අනිත්‍යකෝ කියන එකේ තේරුම මම කොටගත නොහැකි දෙයක් වශයෙන්. අනිත්‍යතෝ කියලා කියන්නේ හරියද? දුක්ඛතෝ කියන්නේ මොකක්ද එහෙනම්? මගේ කොටගත නොහැකි දෙයක් වශයෙන්. දුක්ඛතෝ කියලා කියන්නේ. රෝගතෝ කියන්නේ මොකක්ද? කවුද රෝග තියාගෙන ඉන්න කැමති කියන්නේ? රෝගයක් හදනවා මේගොල්ලෝ මොකද කියන්නේ හඳගෙන ඉන්නවද දෙයක් දන්නවද? රෝගේ කියන එකේ තේරුම අපි අයින් කරන්න කැමති කියන්නේ නේ නිදෙන්න ඕනද? ඒකයි රෝගතෝ කියන්නේ. වදයක් මේක රෝගයක් වශයෙන් බලන්න කියලා කියන්නේ ඒ නිදෙන්න ඕන දෙයක් කියන එක. හරිද? රෝගතෝ. ඒ වගේම තව තියෙනවා ගණ්ඩතෝ කියලා එකක්. ගණ්ඩ කියන්නේ මොනවද? කුට්ටම් ගණ්ඩම්. පෙරවිදියක් නැගේ කියන්න මේ බස් එකේ යන්න කවුරු කැමති? මොනි පෙරවිදියක් කියන කාටවත් තේින්නේ? පෙරවිදිය නම් එකෙන් පෙන්වන්නේ එක ඉවත් කළ යුතු දෙයක් අපි. හරිද? ගණ්ඩතෝ. ඔව්. අරමු දෙන්න නැත්තම් බලමු. ඊළඟට තියෙනවා සල්ලතෝ. කියන්නේ සුලක් කියන වචනේට ආවේ නැහැ අර්ථය. ඒ වචනේ තේරුම් අරන් නැහැ කියන්නේ සුලක්. ගිනි හොලක්. ආ. ගිනි හොලක් ඇඟේ තියන්නේ මේ කම්බර කැවුත් කවුද? පිටිනවනේ අපුනේ. එහෙනම් ඒක මොකද කරන්න හදන්නේ? ඒකේ ඉවත් වෙන්න හදනවා. ඊළඟට තව තියෙනවා ආගතෝ පීඩාව ආබාධතෝ රෝගය පරතෝ අනුන්ටයි දෙයක් නේ අපිට කියන්නේ කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ ඒක දෙන්නේ නැහැ නේ මොනවද මේවා බලන්න කියලා කියන්නේ පංචපාදනස්කන්ධය පරතෝ තවදක් තියෙනවා පලෝකතෝ පලෝක ධම්මං කියන්නේ මොකක්ද කියලා හරි සිදීවිදී යන දෙයක් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ ඒක හටගත් නැති වෙනවා ශුන්‍යතෝ නවත්ත තමයි ඉන්න වෙරේ මොනවාන්ද හිස් ඔකවන්නේ කියලා මේ වදනෙට මේ රට දිලා තියෙන අර්ථය වැරදි සම්පූර්ණයෙන් මේකයි. මොකක්ද ශුන්‍යතෝ කියලා කියන්නේ? පුළුවන් නම් කියන්න. ඒක රූප දෙන සංඥා සංකාර මොකුත් නැහැ කියන එක. නැහැ ඒක තියෙනවනේ. පංචස්කන්ධය මොනවෑන්ද හිස්? නැත්තම් නිර්වාණය මොනවෑන්ද හිස්? නිර්වාණයට තියෙන සුඤ්ඤයි කියලා. මමත්වයෙන් සුඤ්ඤයි. නිවන සුඤ්ඤයි නෙමෙයි. මමත්වයෙන් සුඤ්ඤයි. තේරුණාද මහත්? ඈ නිර්වාණයත් මමත්වයෙන් සුඤ්ඤයි. පංචපාදානස්කන්ධයත් මමත්වයෙන් සුඤ්ඤ නම් පංචස්කන්ධය. ඒ සුඤ්ඤතෝ කියන එකේ තේරුම ඒකයි. අන්තිමට දෙන්න නම් මොකද්ද? අනත්තතෝ නැ අනිත්‍ය දුක්ඛ අනාත්මනි අනත්තතෝ ආත්ම කොට ගත නොහැකි සත්‍ය නිත්‍ය සදාකාලික වශයෙන් පවත්වා ගත නොහැකි මත වෙන විදිහට පරිහරණය කර නොහැකි මොකද කියන්නේ යෝනිසෝ මනස්කාතම්පා මෙන්න මෙහෙම බලන එකයි මොකක් කියලාද කියන්නේ භාවනාව හරිද මෙන්න මෙහෙම බලන එකයි බුදුරජාණන් වහන්සේ භාවනාව කියලා කියන්නේ දැන් මොනවද භාවනාවට යොමු වෙන්නේ ඇසට කනට නාසයට දිවට කයට ආරම්මණයන් වෙන වෙලාවට මේ ආරම්මණයන්ට මම අහුවි ඇලීම් ගැටීම් ඇති කරගන්නවද නැ ඇලීම් සහ මුලාව ඇති කරගන්නවද ගැටීම් සහ මුලාව ඇති කරගන්නවද ලෝභ මෝහ දේශම දැන් එතන නේද මම ඉන්නේ අල්ලගන්න නැත්තම් මොකද වෙන්නේ ගහගන්න දැනගන්න කපන්න කොටන්න යනවාද ඒක හිතින් නැති වෙනවා අන්නේ හිතින් නැති වෙන එකට තමයි කියන්නේ අනිත්‍යවත් ධර්මය මේ ලෝපදේශයේ මොහෙන් නිවින්නට මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම අල්ලා නොදන්නා අනිත්‍ය ඇර වෙන තරණක් නැත බලන්න වෙන වචනකින් කියන්නේ හැමදාම කියන වචනේ මම යරුවේ දැනගෙන නම් එහෙයි කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි දැන් මම අහනවා ඔයගොල්ලෝ ධම්මං සරණං ගච්ඡාමි කියෝක දැනගරද ඈත තියා ඔයගොල්ලෝ එනවා දැකලා තියෙනවා අපි උදාහරණයක් ගන්නමු කිලෝමීටර් 5ක් විතර ඈත අපි ඉන්නවා මේ ගොඩ මේ ගියේ දුගලේ මොදු බෙරලේ ඈත නෑක් පේනවා අපිට කොහොමද පේන්නේ කළුම කළු පාට හැඩයක් පේනවා මෙහෙම මෙහෙම ඉතින් අපි දැන් නෑ දැක්කා කියලා හිතන් හිටියොත් සම්පූර්ණ නෑ දැකලා තියෙන්නේ මෑ නිකන් ඡායාවක් විතරයි අපි බෝට්ටුවකින් ළඟට ගියොත් මේ මෙච්චරේට සූටි නෑ කොච්චර ලොකුවට පේනේද ඒක තා මොනවද තියෙනවද නේද අකුරු පෙනේ, තත්ත්ව හතරක් පහක් පෙනේ, උමගස් වෙනවා පෙනේ, කාමර වෙනවා පෙනේ, විහිදුරු වෙනවා පෙනේ. එතකොට නේද නැව ලස්සනට පේන්නේ. අපි බෞද්ධයෝ නැව දැකලා තියෙන කොච්චර ඇතද? බෞද්ධකම ධම්මන්තරණම් ගත්තාම දැකලා තියෙන කොච්චර ඇතද? කිලෝමීටර් 10කටත් වඩා ඇතද? දැන් අපි බණ කියලා පෙන්වන්න හදන්නේ මේ ධම්මන්තරණම් ගත්තානේ කියන්නේ මෙතෙන්ද කියලා. සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැලීම හැර මේ ලෝභක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේ ලෝභ මෝහයේ යුට වෙන මාර්ගයක් නැත. දැන් ආ මාර්ග ස්ථායක මාර්ගය යනවා කියලා කියන්නේ කාම රාග ව්‍යාපාද සුනී කරනවා. සෝනෝ පුද්ගලයායි මේ කියන භාවනාව කරන්නේ එතකොට ඔහුගේ හිතේ කාම රාග ව්‍යාපාද සුනී වෙන විට පොතෙන් වචනේ දෙන්න. මේක කියනවා අමෝනම් කියන්න. අනිත්‍යතෝ අනත් දුක්ඛතෝ අනාත්මතෝ යෝනිසෝ මනසිකරොන්තෝ තානං කෝපනේතං ආවසෝ විචිතියං කෘතවා භික්ඛුයි මේ පංචපාදාරස්කන්ධය අනිත්‍ය දුක්ඛතෝ අනාත්මතෝ කියන අර දහාකාරයෙන් බලන විට මොකද පෙන්වන්නේ? සතදාගාමි බලං සච්චිකරෙයි යාවි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් හැර වෙන සකෘදාගාමී වෙන විදිහක් තියෙනවද? මට මේවා කියන්න තියෙනවා හොඳ ජාත්. අදටත් නොකිය ඉන්නම් මම. මේ රටේ ගිරණ දුම් තම් පිළිවද. ඊළඟ දවසේ මම තව ටිකක් විස්තර කරන්නම්. ආයෙත් පැහැදිලි කරනවා සුතවතා මේ සකදාගාමීන උපනායස්මතෝ. සකෘදාගාමී වුණු පුද්ගලයා මොකද කරන්න ඕනේ? මානවෙන්ද කොටත් බදාගෙන කොකන් දැනන්නේ කියලා නතරන්නේ. ආයෙත් කියනවා ඉතිරි ටික තවත් ඉතුරුයි කාමරාග ව්‍යාපාද. ඒ ටික ආයෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට තමයි මොකද වෙන්නේ? සකෘතාගාමී. අනාගාමී. දැන් අනාගාමී වෙනකොට මොනවද කැඩුණ සංයෝජන? ධර්මීය ආසාවත්, ආයතී කිච්චාලකට ප්‍රමාණ කඩාගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තිරස්කරණය සඳහා කාමරාග ව්‍යාපාද තුනී කරගත්ත කඩාවත්. දැන් එයා සම්බන්ධයෙන් මොකද අපි දන්නේ? අනාගාමී පුද්ගලයා මොන සංයෝජන පහද නැති කරලා තියෙන්නේ? පෝරම් භාගිය සංයෝජන. ඊයගියත් මොකද වෙන්නේ? සුද්ධාවාස පහේ උපදිනවා. දැන් ඔබතුමා දන්න නිසා මං අහන්නේ සුත්තාවාසපයි ඉතිලා ඉතිරි සංගෝධන පහ පඩලා නිවන් දකින්නවා කියලා එහෙම පොතක කියවලා තියෙනවද? නෑ නේ. ඒකට කොහොමද අපි උත්තර දෙන්නේ? දැන් අපේ කට්ටිය මේ රටේ උගන්වන්නේ මොකටද? දස සංයෝජනයක් තුනේ කරලා නිවන් දකින්නද නේ? සංගෝධන ගැන 10ම කරලා නිවන් දකින්න තමයි මේ කට්ටිය පාර හදලා පෙන්වලා තියෙන්නේ. හැබැයි මේක පෙන්නනවා පංච සුත්තාවාසල උපදින මනුස්සයට වෙන කඩන්න සංයෝජන නෑ. එතනින්ම ස්කන්ධ නෙවී යනවායි. ඒකෙන් මොකද්ද ඉගෙන ගන්න? සතර දුකින් මිදෙන්නට සංයෝජන 10ක් පොතේ තිබුණාට ධර්මයේ තේරුම් කරගත්තාම තියෙන්නේ පහයි. මේ රටේ කවුරුත් කියනවා දහන්න මේවා. අන්න ඒකයි මේ ධර්මදේශනාවල වෙන. එහෙනම් ඉතුරු පහ කාටද? ඇයි ඒක උඩතාවේ කියලා කියන්නේ? සුත්තප්පානි. ඔන්න දැන් මම කියන්නේ යන්නේ කාරණා. දැන් මේක කියලා තියෙනවා මේක කියන්නේ මේ මහා කොටි සාමුදුරන් දරුත්තාමුදුරු පුත්තන් වාගේ සංඝෝජන පහ නිදුක්ඛනාත් වශයෙන් බල රහත් වෙන්න ඕන කියලා කියලා නැහැ. මොනවා පුත්තන් වාගේ? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යාව. මොනයි බුදුහාමුදුරු හම් වෙන්නේ ඉස්සරලා කැලේට ගිය කට්ටිය නිවන් ලබන්ද? මොකද කලේ? බුදුහාමුදුරන් දෙවි ඉස්සල මං අර බුදුහාමුදුරන් පෙර. පිළිකුල භාවිත කළාද? පංචස්කන්ධ ඉදීම ලැබීම තිබුණාද? භාවනා කළේ නැද්ද? කළා. මොන භාවනාද ඒවට කියන්නේ? සමත කෙලෙස් යටපත් කරන භාවනා. මොකද යා මොනවද යට උනේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උත්තර කුස්ත විවිච්ඡා. මුල් සංයෝජන පහ කැඩුනද යට උනාද? යට උනා කැඩුන්නේ. දැන් මේ යට වෙනකොට වුණේ ඉපදුනා මේ කාම අරමුණ වෙනකොට රූපී ධානය එහෙම නැත්නම් අරූපී ධානය. දැන් අපට කාම අරමුණ වෙනකොට කාම රාග ව්‍යාපාද මම රූපී ධාන ලාභයට ස්ටේට් දැන් මම කවුද? දැන් මම කවුද? රූපී ධාන ලාභයට මම ඉන්නේ කොහෙද? රූපී ධානයයි මම. ඒකට තමයි රූප රාග කියන්නේ. අරූප ධානය උපදවගත්ත නම් අරූපී ධානයයි මම. අන්න එහෙමයි මේක. දැන් එතනත් පහත් කරන්න නෑනේ. රූපී ධාන ලාභියට රූප රාගමාන උද්දච්ච අවිද්‍යාව හතරයි. අරූපී ධාන ලාභියට අරූප රාගමාන උද්දච්ච අවිද්‍යාව හතරයි. මේ අද පහට අහුවෙන්නේ මුල් පහ යට කරගෙන යන අත්ති කෙලම තානු යෝගී. ඒගොල්ලෝයි අද පහට අදා ගන්න ඕන බුදුහාමුදුරුව හම්බ වෙලා. හම්බ වුණොත් එතනින් ගියා ගියාමයි ආයෙ බුදුහාමුදුරුව හම් වෙනකල් ආපහු මෙහෙ ඉඳ හම්බ වෙන්නේ නැහැ. එතකොට ත්‍රිලක්ෂණීය භාවිතා නොකර විදර්ශනා නොකර කෙලෙස් යටපත් කරන භාවනාවේ ගියොත් තමයි උත්තම් භාවිය පහට අහුවෙන්නේ. ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන ගියොත් මුල් පහ කරනකොට අද පහක් නැහැ. දැන් කාතරිනේ සස්පවේ සංයෝජක දැන් කීයද කඩන්න තියෙන්නේ? පහයි. පිළිගන්නවද? පිළිගන්නේ නැත්නම් තාපික ගාස්සල් කල්පනා කරලා බලලා පිළිගන්න. මම බල කරන්නේ නැහැ. හැබැයි මම මේ ධර්මයේ අවුරුදු 25 හොයන කාලේ මට ඇතිවෙච්ච ගැටලුවක් තියෙනවා. සංවෝදන මේ දහයක් ඉස්කෝලේ ඉඳගෙන ගත්තා, ධම්පාසලේ ඉඳගෙන ගත්තා. අවිද්‍යාව දුරු වෙන්න ආගයකට යන ධර්මෙ ඉන්න ඕනේ. මාන උද්දච්ච අවිද්‍යාව. මේ රත්තරන් පිටික ඇදවත් වැඩක් නැහැ, විචිකිච්ඡා ඇදවත් වැඩක් නැහැ, කාම රාගය මොනවද මේ කරන්නේ උත්තරාද? අන්තිමටයි අවිද්‍යාව දුරු වෙන්නේ. මෙතන තමයි මට තැකේ ඇති උනේ. උතරින් තමයි මම මේක හොයන්න ආපහු ආවේ. ඒ එනකොට තමයි තේරුනේ අනාගාමී පුද්ගල වෘත්තාවතෝල කියලා තව සංයෝජන පහක් හදන්නේ නැහැ එතනින්ම පිරිනමම් අදිනවායි කියලා. එහෙනම් ධර්මයේ තුලින් යනකොට මේ පහ කැඩෙනකොට සතර ගමන නිමයි. හරි මේ ඉතිවත් රහතන් වහන්සේ එක්ක තර්කයක් පුර තියෙනවා. අනාගාමීව පිරිනමම් අදියේ නැත්තම් ආය උත්තම් වාගේ සංයෝජන කරනවා කියලා නෙමෙයි කියන්නේ. රහතන් වහන්සේ වෙන්න තව මොකක් හරි තියෙනවා අනුපාදුවක්. මම දන්නේ ඒක මම ඉතින් කියන්නේ නැහැ මෙහා මම ඉන්නේ. එතන ගිහින් බලලා කියන්නම් අම්බිස්ලා. ඔතන නැත්තම් ඕගොල්ලෝ අපි ඉස්සලා ගිහින් බලන්න. මොකද මේ ගුරුවරයා මම නම් මට වඩා ඉස්සලා යන්න පුළුවන් ඕගොල්ලෝ තේරුණා. එහෙමයි මේක ඇති. ආයි බුදුහාමුදුරු වන්නත් සුදුර හදන්නේ නේ දැන්. දුන්නන් පස්සේ නේ අනිවාර්යෙන් යන්න ඕන. එහෙනම් අපි අද කතා කරේ මොකක් ආශ්‍රයෙන්ද? සුතවන්ත සූත්‍රයේ සහ සෝවාන් මේකේ තිබෙන වචන ආශ්‍රයෙන් සත්‍යය දිටිය පැහැදිලි කළා. මම පැහැදිලි කළා අන්තිමට මේ මොකක්ද මේකේ තේරුම? බණ අසා දැනගත්තා නම් මොකද කරන්න ඕනේ? අහනවා එහෙම කොටිතාමඳුරු. දැන් තාමඳුරු දේශනා කරනවා බණ අසා දැනගත්තා නම් භාවනා කරපන්. අනිත් දුක් අනාත්මයෙන් බල්ලා තාම රාග ව්‍යාපාද තුනී කරගන්නේ විනාශ කරගන්නේ මෙහෙම හිතියොත් මෙහෙදීම සාතන් මහන්සේ කියන්න පුළුවන් මිය ගියොත් මෙහෙ එන්නේ ආය වෙන කඩන සංයෝජන පහක් නැහැ මතක තියාගන්න දැනට තේරෙයි පස්සේ රටේ තොපේ බණ තියෙනවා වුවන්දුලේ බණ තියෙනවා සද්ධා බණ තියෙනවා බෞද්ධයා බණ තියෙනවා තව බණ හරියට මේ රටේ හැබැයි ඉතින් මට තේරෙනවා හුඟක් බණ තියෙන්නේ දසවස්තු කරන්මා දිට්ඨිය ඇතුළේ. පුද්ගල සම්වරයෙන් එහාට යන බණක් මේ රටේ හොයාගන්න දුර්ලභයි. ඔබට මෙතෙන්ට ආපු නිසා මං හම්බවුණු නිසා ඒක හම්බුනේ. වෙන කවුරු කියනවද මම දන්නේ නැහැ. මගේ අනික් කට්ටිය ගැන විවේචනයක් නැහැ මම. ආ එහෙනම් අපේ කාලේ අවතන් වෙනවා මේ බොරලෝසු මතකරින් යනවනේ රවුමු. දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. මං අද දවසේ අපි සුතවන්ත සූත්‍රය ආශ්‍රයෙන් මොනවද පැහැදිලි කළේ? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? සෝවාන් කියන්නේ මොකද්ද? සාධනා කරනවා කියන්නේ මොකද්ද? මේ කාමරාග ව්‍යාපාද තුරීකරන්න තංගින අරමුණ මමකට මගේකට මගේ ආත්මයට නොගන්න ඉන්දාරින්දව. මේකට තමයි විදර්ශනාව කියන්නේ. අරමුණේ නොදී ඇද්දක තියාන මොකක් හරි තියාන ඉන්නවට විදර්ශනාව කියන්නේ. එතකොට මම මොකක් වෙනවද? හැංගෙනවා. එහෙනම් මේකට කියන්නේ කමතහන් ගන්නවා කියලා නෙමෙයි. මත හංගනවා. ඔව්. මම හංගනවා එකෙන් කරන්නේ. බුදුහාමුදුරුව ආදරන්නේ මම හංගන්න නෙමෙයි මම දැකලා මම නොවන බව දකින්න. ඔබ හැමදෙනා අතරත් මේ ධර්මයේ තේරෙන පින්නතුන්ට ඕකයි මම ඔය බණ ටික පරිදි ධර්ම දේශනා ටික නැවත නැවත අහන්න කිව්වේ මෙයා කොච්චර දේවල් කියලා තියෙනවද කියලා දැනගන්න. 11 දක්වා අපට තියෙනවා 12 13 14 15යි අදනම් 16ක් උත් දීලා ඒ ටිකක් තාපව පහක් හදලා ගනි. දැන් මට ධර්ම දේශනා සඳහා වෙනත් තැන් වලින් නිල්ලි. දැන් මේ 15කට පොරොන්දු වෙච්ච නිසා මේ නිල්ලිම කඩන්න ගියත්. 15 මදිනම් ඒවලට අත උස්සලා කියන්නේ ඒක මං ඉතින් මේ දැන්නේ. 15 ඉවර වෙන දවසට. ප්‍රජාතන්ත්‍රවාදීව මං වැඩි ජනමතයට ඉඩ දෙන්නම්. තව ඇත්තටම කියලා ඉවර නැහැ. අයියෝ තාම කොච්චර කියන්නේ මේ අද දැන් ගිහිල්ලා කියන්නේ ඒක තමයි 68 වෙනි බණ තමයි මම යනවා 4 වෙනකොට 68 වෙනි බණ ඒ සියුම් තැන් වල හරියට දේවල් කියන්න තියෙනවා එහෙනම් හැමදෙනාට ධර්මස්තවනේ ආනිසංසයන් වඩා අවබෝධය තුළ ප්‍රඥාවත් පහල කරගන්න ලැබීම තුළින් ওই පොතේ තියෙන පොත්වල කියලා තියෙන අපි නොමග යවලා තියෙන විවිධ මුලාවන්ගෙන් විදිලා සදාරකම අපි මොකද කරන්න ඕන කියලා තේරුම් ගැනීම තුළින් ඒවත් ධර්මයේ බුදුන් දකින්නට ඔබ හැමතෙම ප්‍රඥාව බෑරේවායි කියන සුභාසින්තනේ ප්‍රාර්ථනය කරමින් කල් වේලා ගත වී ඇති බැවින් හැම දිනාටම සර්වං සරණ පතමින් ධර්මානුශාසන අවතන් කරනවා හැම දිනාට සර්වං සරණයි ආකාශත්තාදි මුම්මත්තා දේවා නාග මහිද්විකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං වර්ධං සුත්වං සදා